නැසෙම බේසික් ප්‍රශ්නයක් හැබැයි මේ එයාගේ වැඩසටහනකට ගිහනවා වැඩ කරගෙන ඉඳලා ආවම ආනාපානේ කරන්න ලෑස්ති වුණාම ගත්තාට අපිට මේ බාධා වෙන්නේ සිතුවිලි වලින්. ඒකට කොහොමද මඟ හරවා ගන්න කියන එක ගැන සංස්කෘතික උපදෙසක් ලබා දෙන්නේ. ඇත්තටම මේ හිතුවිලි ප්‍රශ්නයක් වෙන්නේ භාවනා කරනකොට විතරයි. ඒකදිනකොට කොච්චර හිතුවිලි ජීුණත් අපි දන්නේ නැහැ කොච්චර හිතනවාද කියලා ඒක අපිට බාධාවකුත් නෙමෙයි. ඒ නිසා මේ හිත දැන් වල්මී හරකගේ කුළුමී හරකගේ කුළු ගතිය වෙන්නේ ගමේ ගෙනල්ලා බැන්දොත් විතරයි කැලේ ඉනකොට කුළු ගතිය පේන්නේ. මොකද යාට ඕන විදිහට ඉන්න පුළුවන්. හැබැයි කුළු. තම ගෙනල්ලා ශිෂ්ටාචාරය ඇත්තන කර බැදපු ගමන් බෙල්ල කඩාගෙන කනුව කඩාන වරපට කඩාන යන්න හදනවා. ඒ නිසා භාවනාවකින් අපිට හම්බෙන පළවෙනිම ප්‍රතිඵලය තමයි මේ හිතේ අපි හිතනට වඩා විශාල වැඩ කොටසක් යනවා. ඒක නිකන් දෙවේලේ හිත හිතන ගතිය තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ හිත හික්මන්න ගිය වෙලාවේ තමයි. හිත කීකරු කරන්න ගිය ගමන් තමයි. ඒක නිසා අපි අර දේවල් දොරට ඇහැරලාවිලා සීලයක් පිළිහිටලා සිල්ලු තුනේ එක කාලසටහන වෙනස් කරලා සක්පම් මළුවකට පරියන්කිට දැම්මට පස්සේ නිකන් කුඩල කොට්ටේ උඩ තිබ්බා වගේ නැත්නම් කුළුමි හරකෙක් ගෙනලා ගම්මැද්ද බැඳා වගේ අර හිතේ පුදුමාකාර කුළු ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට උපදේශ නොලැබිච්ච කෙනා හිතන්නේ මේ තැන මට හරි නෑ, මේ ගුරුවරයා හොඳ නෑ, මේ අරමුණ හොඳ නෑ, එනිසා මේ කාලේ මට භාවනා කරන්න බෑ, මේක කවදා හරි හිතේ හිතුවේ නැති දවසක ඇවිල්ලා මම භාවනා කරනවා කියලා එයා හිතන්නේ. නමුත් කොයි කෙනා ළඟට ගියත් මේක තමයි ස්වභාවය. ඒ චේක නිසා අටුවාචාර්ය මහන්සියලා ඒකට ප්‍රමාවක් පෙන්නනවා. ඔකුළු මීහරකය කතාව. කුළු මීහරකෙක් ගමකට ගෙනල්ලා බැඳලා පස්සේ ඒ මිනිස්සු අතර ඉන්න නිසා ඌට පුදුම මේ කුළු මීහරක කියන්නේ කැලේ ඉන බරපතම සතෙක් භයානකම සතා. අලියාගෙන් හරි මේ බේරෙන්න පුළුවන් කියන කුළු මීහරකකින් බේරෙන්න බෑ. ඌගේ කුළු ගැතිය නිසා ඉතින් ඒ වුණාට බැන්දොත් හොඳ වරපටක හිටෙව්වොත් කනුව හොඳට පොළවේ ඌ දඟලලා හෙම්බත් වෙච්ච වෙලාවේ කනුව මුලබ ලගිනවයි කියලා නිදර්ශනයක් දෙනවා. ඒ වගේ තමයි අපි ඉඳගත් වෙලාවේ හිතවිලි රාශියක් ඇවිල්ලා ඒක අවුල් කරලා දානවා. හොඳ අපි තේරුම් අර ගන්නවා මේක ආයි කම්මල වගේ අරමුණක් දාපු ගමන් කැළඹෙන. අරමුණක් නැති වෙලාවේ ඔය ඊට පස්සේ ආයෙසරක් වාඩි වෙලා තමන්ට පුළුවන් වුණොත් දවසක දෙමට එක හුස්ම දැල්ලක් බලන්න පුළුවන් කියලා. වාඩි වෙලා හොඳ සක්මන් කරලා ඉල දැටි අධිෂ්ඨානකින් වාඩිලා එක හුස්මක් ඇවිල්ලා යනවා බලන්න පුළුවන් නම් දැන් හිතා ගන්නවා හරියට දැන් අර ඉතිවිලි සාගරේට කඩුවෙන් ගහලා යන්තම් අඩිය දැක්කා වගේ. ඊට පස්සේ අධිෂ්ඨාන කරනවා අනේ මට හුස්ම රැලි දෙකක්, හුස්ම රැලි තුනක්, හුස්ම රැලි හතරක් ආදි වශයෙන් අර හිතිවිලි ගැන රණ්ඩු කරන්න යන්නේ නැතුව ඒ හිතිවිලි ඇස්සේ හුස්මක් දෙකක් තුනක් හතරක් බලනකොට පේනවනම් මේකේ පොඩි දියුණුවක් ඉගෙන ලොකුට සතුට වෙන්නේ කියලා කියනවා. මොකද ඒ තරම්ම නොදන්නා තරම් කාර්යයක් තිස්සේ මේ හිත වල්මත්ව හැසිරিলা හිතවිලි දිගේම හිතවිලි ආහාර කරගෙන ඉඳලා දැන් අඩු ගානේ අපිට අඩිය බාධා ගන්න පුළුවන් වෙනවා හුස්ම රැල්ලකට දෙකකට තුනකට හතරකට කියලා. ඒ සතුට යන මිසක්ක හිතේත් එක ගැටෙන්න ගත්තොත් ඉතිරි වැඩි වෙනවා. ඒ නිසා අටුවා යුගයේදී මේකට මේ ගණනා ක්‍රමය කියලා එකක් හොයාගෙන තියෙනවා. හිතවිලි ගණන් කරමේ හිතවිලි නැති ආනාපාන සති ආස්වාද ප්‍රසස් ගණන් කරන්න කියලා. ඉතින් ඒක තමයි බොහොම පාඩු බිස්නස් එකක් තියෙන ඉඳලා හිතලා හුස්ම දෙක ගණන් කරගන්න බලව හුඟක් හිතවිලි බහුලයි. නමුත් දන්න කියන කෙනෙක් ගාවට ගියොත් කියනවා ඒ තත්ත්වයටදී හරි කමන්නේ වෙනසට වැඩිය හුස්ම රටල තුනක් බලපෙක හතරක් බලන්න පුළුවන් නම් හතර පහ කරන්න පුළුවන් නම් දිනන ජයග්‍රහණ දර්ශනක් තියෙනවා. ඒ විදිහට දිගට කරගෙන යනකොට තමන්ට සමහරවිට ඒ ගණන් ක්‍රමය පටන් අරගත්තාම මේ වෙලාවේ හිතවිලි බහුලයි. මේ වෙලාවේ නම් හොඳයි. සක්මන් කරන වෙලාවේදී හිතවිලි බහුලයි. පරියන්ක නම් හොඳයි. නැත්තම් පරියන්ක හිතවිලි බහුලව සක්මන හොඳයි. මේ දිශාවට ඇරිච්චාම හිතවිලි බහුලයි. මේ දිශාවට නැහැ කියලා හැම දෙයකටම බයින් හැම දෙයකටම සංවේදීව බලනවා. කොයි වෙලාවෙ කොයි දිශාවට කොයි ඉරියව්වෙ හිටියොත් අඩු වෙන්නේ කියලා අන්න ඒ සරුපොළවේ ගොවිතැන් කරන කෙනා වගේ ඒ වෙලාවේදී කරලා ඒ හිතවිලි වලින් තොරව පවත්වන ආස්වාද ප්‍රසවාස කරගෙන යන්න පුළුවන් මට්ටමට එීම තමයි බොහෝම බයපක්ෂ ක්‍රමයක් මේකේ තියෙන්නේ. එතකොට තර්කින් දෙන්න පුළුවන් අන්කලාබේ හිතවිලි තියෙනවා කියලා හිතන්න. ආනපානේ සතියේ නැහැ. හිතවිලි වලින් හුස්ම తీරන ඉතින් හිතවයි කියලා හුස්ම නතර වෙන්නේ නැහැ. එතකොට යාට අභියෝගයක් ගන්න පුළුවන්. දැන් හුස්ම හිතවිලි නැති වෙලාවේදී හුස්ම තියෙන බව දාන්න. මේ හිතවිලි තියෙන වෙලාවේදී මේ හිතවිලි වලින් කරන්නේ හුස්මට මට සම්බන්ධ වෙන්න දෙන්නේ නැති එකනේ. දැන් හිතවිලි දිගේ මත් කරගෙන යන්නේ ඒක. ඒ නිසා අදිෂ්ඨානයක් කරගෙන යනවා හිතවිලි වලට කියාව යන්නත්ල හිතවිලි ඇස්සේ හුස්මට සම්බන්ධ වෙන්න බැරිද කියලා. කලාතුරකින් ටෙනින් ටෙනින් හරි කමන්නේ. නිකන් තුනි වලාකුළු එහෙට මෙහෙට යද්දි වලා අතරින් හඳ බලනවා වගේ මේ හිතවිලි තියේදී හුස්ම ගන්නවනේ. එතකොට හුස්ම පිළිමද සතිය ඥානපනස්ති කියන්නේ ඒ හුස්මට මත කනෙක් වෙන්න බැරිද කියලා අතරින් පතරින් කරලා බලනකොට තීරණ පටන් ගන්නවා මේ හිතවිලි වල හුස්ම කෙරෙහි සතිය පිහිටීමට විරුද්ධ කමක් නැහැ. හිතවිලි ඇවිල්ලා තියෙන හැම හරියටම හතුරු අදහසකින් නෙවෙයි. ඒව නිකා යන්නේ. තමන්ට ඕනේ නම් ප්‍රයෝගේ හිතවිලි තියදී හුස්ම අල්ලන්න පුළුවන්. ඒක මොකක් අමාරුයි. ඉතින් ඒකකොට සෙල්ලක්කාරකමට බලන්න පුළුවන් ඔය හිතවිලිත් කරඬු කරන්නේ. පුළුවන් තරම් හිතවිලි ඇසේ හුස්මක් දෙකක් අල්ලන්න පටන් අරගත්තොත් තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා වලාකුළු කොච්චර ගමන් කරත් වලාකුලෙන් අහස කවදාකවත් කෙලසන්න බෑ. අහස කියන්නේ බොහෝම ඈත වස්තුවක්. වලාකුළු කියන්නේ බොහෝම ළඟ දෙයක්. කළු වලාකුළු ගියා සුදු වලාකුළු ගියත් අහස පිවිතුරුයි. ඒ නිසා ඒ රහස දැනගත්තට පස්සේ හිතවිලිත් එක්ක රණ්ඩු නොකර හැකිතාක් හිතවිලි ඇස්සේ හිතවිලි යද්දිම සතිය පිටවන්න පුළුවන් වුණොත් තමයි තේන වෙලාවක හිතවිලි ළඟයි ආනපන සතිය ඇතයි. නට ආනපන සතිය ළඟයි හිතවිලි ඇතයි. තමයි හිතවිලි ප්‍රියයි ආනපන සතිය අප්‍රියයි. තමන්ට ආනපන සතිය ප්‍රියයි හිතවිලි අප්‍රියයි. ඔය වගේ එක එක එක එක මේ හුස්මත් හිතවිලිත් එක්ක ආනපන තියෙන සම්බන්ධතාවය බලනකොට ඒක මේ අභියෝග රාශියක්ද නිකම් බාධක ජීවිමෙද දුවනවා වගේ ඒ පාවොක්සයිඩෝ පින්නුවේ වාක් සෙනග යන වේදියක බලන්න හිටියොත් නම් තමන් දැනන්න ඉඩක් නැහැ. එනිසා බහින් නැතුව හිටියොත් කවදාකවත් බහින්නේ නැහැ. උත් බහැලා බැලුවොත් අඩියක් දෙකක් තියන්න පුළුවන්. කොච්චර සෙනග හිටියත් සමහර මෙහෙට එන සෙනග හරහට යන සෙනග තමන් පැත්තට යන සෙනග. ඒකට පුළුවන් අඩිය යන්න ගියොත් සෙනග නැති වීදියක ඇවිදින් තරම් මේකෙන් බැරි වුණාට මේ යන්න පුළුවන්. ආනේ විදියට මේ හිතවිලි වලට වෛර කෙරුවොත් තමයි ප්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා හිතවිලි තියේද්දිත් ඒ අල්ලපනල්ලේ ආස්වාස් ප්‍රස්වාසයක් කරගන්න පුළුවන් නම් ඒක පිටපතේ ධෛර්ය කිරීමක් වශයෙන් සරුවචනාචේ දේශනා කරලා තියෙනවා. ඔය කොච්චර ඝන බහල වුණත් කොච්චර ප්‍රමාණෙන් වැඩි වුණත් සතිය බලවත් හිතවිලට වැඩියි. කුසල සිත අකුසලට වැඩිය බලවත්. අකුසල් දිනන්නේ ප්‍රමාණය වැඩි වීමෙන්. අකුසල් වල ප්‍රමාණය වැඩි වීමෙන් ඒ නිසා අපිට කරන්න තියෙන මොකුච්චර සෙනගීතියක් කමන්නේ මම අස්සෙන් සිහිය පවත්නා කියලා. අන්දරේ කිරිකාපු කතාව අහලා තියෙනවද? එච්චරයි. ඒ අන්දරේ රජගෙදරට ගියාට පස්සේ රජුරෝ කියනවා බත්තියක් කලබලයි කියලා. රජුරුත් එක මේ රාජභෝජනේ වලදිනවා. ඉතින් අන්දරේගේ ස්වරූපේ තමයි කොච්චර බත්තියවත් ඌ යන ගමන් කුස්සිය ගිහිල්ලා කුස්සිය අරක් කැමිනත් පොඩක් කතා කරලා යනවා. ඉතින් අන්දරේ කියන්නේ රජුරුත් එක හිටියට රටවැසියත් එක්ක ඉන්න දන්න කෙනෙක්. හැම කෙනත් එකම ඇයි හොඳයි තියෙනවා. ඉතින් හොඳටම රජුරුත් එක දාහනේ වල රාජභෝජනේ කාලේ යනකොට මේ කුස්සියේ ඉන මිනිස්සයා කතා කරලා කියනවා අන්දරේඹ දන්නේ අද දැන් හම්බුනේ කිරිපැණි වගේක් හම්බුනේ. රාජපෝජෙන්ද කියලා නැහැ. මොකද කියන්නේ කියලා කම්මන්නේ ටිකක් කම කියනවා. කිරිපැණිනේ. ඉතින් මිනිහා කාරය පස්සේ අර අරක්කෙමිනේ කල්පනා යකෝ මේකට රාජභෝජනයකුත් දීලා ඒකට ගෞරව කරන්නේ නැතුව දැන් මයි ළඟට ඇවිල්ලා කිරිපැණි කාලා යනවා කියලා රජුරණට ටිප් එක දෙනවා. රජුරණ කියලා කියනවා ඔබතුමාට වස විලිලජ්ජාවක් කෙරුවේ මේ රාජභෝජනේ වලදන යන ගමොත් මයි ළඟත් කාලා කියයි. පස්සේ දවසේ අන්දරේ ආවට පස්සේ රජුරෝ කතා කරලා කියනවා ඔබට රාජභෝජනයකුත් දීලා ඒකෙන් ඇති නැතුව ඊට පස්සේ අරකම යනදී කෑවද කියලා. දිවෙන්වන්ත කිරිපැණිනේ කියනවා. නෑ නෑ ඒ උනාට ඒක දැන් අපිට බුද්ධජානන්ත අපිට දාලා තියෙන නීතියක් තමයි දවසේ කෑම ගන්න වෙලාව කොයිලා හරි ඇති කිව්වොත් ඒ දවසේ ඇතුළත ආයේ කෑම ගන්න බෑ. එනේ කෑම දීපේ කරන්න ගෞරවයෙන් පිළිසෙ ඇති වෙන්න දුන්නට පස්සේ එයාට ඇති කියන වචනේ කිව්වොත් ඒ දවසේ ඇතුළත ආයේ ගන්න බෑ. මොකද එතකොට අරමනසර කරන නිග්‍රහයක් ඒ බුද්ධජානන්ත ඉන්න කාලේ ඔය සිද්ධියක් වෙලා ඒක හැදිච්ච ලෝකේ කමයක්. දැන් රජු ලෝකේ නෝඹ වැරදි කාරයයි කියලා. අන්දසේ කියනවා දෙයන්නාස වැරදි කාරය හරි නිවැරදි කාරය හරි කියනවා මට පොඩි පොඩි ඉඩක් දෙන්න කියලා. ඉතින් අන්දරේ කිය අම්මතර ಜಾති ශ්‍රී ලංකාරයනේ. ඊට පස්සේ කියනවා මේ පොඩි කාමරයක් පෙන්නලා ඒ කාමරේට රාජසේවක ඔක්කොම මාලිකාව වැඩ කරන කට්ටිය දාන්නේ කියලා. නිකන් ප්‍රයිවට් බස් එක අවුරනවා වගේ දාන්න බැරි තරම් සෙනග. ඉතින් අන්දරේ රජුරංගෙන් අණක් ගන්න. ඔක්කොමලා හිර කරනවා. ජජිකන රජුරන්ගේ අනක් තියෙනවා පොඩි වැඩකටත් නැත්නම් අන්දරගේ බෙල්ල යනවානේ මුද්දටම හිර වෙලා ඉන්න වෙලාවක රජුරවන්ට කියනවා අර දොරෙන් ඇවිල්ලා මේ පිටි ගාවට එන්නේ. ඉතින් අර මිනිස්සු ඔක්කොම ඈත් වෙලා රජුරන්ගේ ගාවුනොත් එතෙන් දන්නවන්නේ ඈත් වෙලා රජුර අතරින් ඇවිල්ලා දොර ගා ඇවිල්ලා යනවා. ඊට පස්සේ කියනවා දේවයන් ආංශ රාජභෝජනයේ මේ මිනිස්සු ආ කිරිපැණි ටික රජුරෝ ආවේ. ඒක එනකොට කට්ටිය අයින් වෙලා ඉඳ දුන්නයි. ඉතින් ඒ වගේ තමයි අපි අර සතිය රිංගවනකොට හිතවිලි ඇවිල්ලා පිරිලා. පිරිලා සම්පූර්ණ හිත පිරිලා තියෙන හිතවිලි වලින්. නමුත් අපි කියනවා හරි ওই හිතවිලි තිබුණාට හුස්ම ගන්න නැතුව බෑනේ. හුස්ම ගන්නවානේ. අපිට බැරිද හුස්මට සතිය පිටවන්න? දැන් හිතවිලි වලින් කරන්නේ හුස්මයි සතියයි අතර දෙකට කිරීම. අපි ඒකම දැනගෙන ඕන තරම් බෙහෙත බම්මට ප්‍රශ්නයක් නැහැ. හුස්ම ගන්න බව දායක මූල ධර්මෙ පෙන්නලා දෙන්න පුළුවන් ඒක නිසා බලන්න මේ හිතවිලි තියෙන මැද හුස්ම ගන්න අල්ලන්න බැහැ. කවදා හරි ඒ নানা ප්‍රකාර හිතවිලි අතර හුස්ම ගන්න ගිය දවසේ හුස්ම අල්ලගත්ත දවසේ තේරෙයි මේ හිතවිලි වල තියෙනවා 100ට 1ක් 2ක් විතර සචේතනික හිතවිලි. 99%ටදී තියෙන අචේතනික ඒවට කියන්නේ thought without a thinker කියලා. හිතන්නේක් නැහැ. හිතවිලි නිකන් අර පාලුගේ බලම් බෙදෙන වගේ නේ හිතවිලි. ඒව ගැන බැලුවොත් ඒව chain thoughts වෙනවා නැත්නම් train thoughts වෙනවා නැත්නම් නිකන් ওই අතනින් මෙතෙන් එන බුබුලු විතරයි. ඒ වගේ කිසි content එකක් නැහැ. අන්තර්ගතයක් නැහැ. ඉතින් අපි ඒවට හිතවිලි කිව්වට ඇත්තට මේවා හිතවිලි වල කලල අවස්ථා මිසක හිතවිලි නෙවෙයි. හිතවිල්ල හිතවිල්ලක් බවට පත් වෙන්න හිතන්නේක් ඉන්නවා. අපි ඒක අනුමත කරනවා. අපි ඒක අනුමත කරන විට ආනපානිය අනුමත කරනකොට හිතවිලි නිකන් මේ දන්වැලක පුරුක් ගැලවිලා ගියා වගේ වෙනවා. මේ ප්‍රොෆෙසර් මට දුන්නාර thought without a thinker කියලා මාර්ක් එප්ස්ටයින් ගේ පොත. මම එතකොට හැබැයි මේ පාවොක්සයිඩේ කතාව අහලා තියෙන්නේ. මම රෙකමන්ඩ් කරන අය පොත කියවන්න කියලා thought without a thinker. යා මාර්ක් එප්ස්ටයින් කියලා කියන්නේ වෙස්ටර්න් සයිකියාට්‍රිස් කෙනෙක්, සයිකොලොජිස් කෙනෙක්, ඒ වගේම හොත මයින්ඩ්ෆුල්නස් කෙන දන්න කෙනෙක්. එයා අන්තිම කතා කරලා කියනවා මේ හිතවිලි වලින් පිළිලා තියෙනවයි කියලා කිව්වට මේ හිතවල ගන්න කොම්පෝස්ට් දන්වත් ගන්න දෙයක් නෙකේ. හිත පුහුණු කරපො නැති නිසා මොකකින් හරි ෆිලර් එකක් දාලා තියෙනවා. අපි ඔය වාතයේ මේ භාජනයකට තියෙන වාතය කොච්චර අයින් කරත් ඉතුරු තියෙන වාතය පිරෙනවනේ ඒකේ. හංශික පීඩනය ගැන කතා කරනකොට අපිට කියලා දෙනවනේ. ඒකේ හිස්ස තියන්නේ නැහැ. තියෙන වාතයෙන් පිරෙනවා. ඒ වගේ අපේ හිතට මේ දේ කරපන් කියන එක ඉදිරියට දැම්මේ නැත්තම් ඒක මොනවාරි දෙකින් පුරවලා තියාගෙන. හැබැයි ඒකේ අන්තර්ගතයක් නැහැ. ඒකේ පිටකොන්දක් නැහැ. ඉතින් ඊට වැඩිය හරි බලවත් සත්‍යචෛතසිකේ. ඒක නිසා අපි හිතවිලි නෑ කියන්නේ අනේත් නෑ. උඹ එන්න එපයි කියලා වෛර කරන්න යන්නේත් නෑ. හිතවිලි අස්සෙන් පුළුවන් තරම් බලනවා. වරින් වර වරින් හරහාදී ආස්වාස් ප්‍රස්වාස් බලන්න. ඉතින් එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා ඒක අර රාජසේවක වගේ තමයි හිතවිලි. නමුත් අර සතියේද බහිනකොට රජුරෝ එනවා වගේ අරකොල්ල ඉඩ දෙන ගතියක් තියෙනවා. ඒක මේ කරලා බලලා අත්දකප නැති කෙනෙක් කවදාකවත් හිතන්නේ නෑ. ඒ වගේම එකක් තියෙනවා හිනමානෙන් හෝ අධිමානෙන් පෙළෙන කෙනාට හිතවිලි වල භයානක ගතියක් තියෙනවා. එයාට රජුරාවත් අයින් වෙන්න බෑ. ඒ වගේම තද බල මේ ඥාති විශේෂන වස්තු විශේෂන වුණාට පස්සේ ඒ රැල්ල බහිනකම් හිතවිලි බලවත්. ඒ වෙලාවේ භාවනා පටන් ගන්නත් එපා. ඒ වගේම භාවනා සෑහෙන දිනු කරපු කෙනෙකුට මිසක්කා ඒ වගේ ඥාති විශේෂනයක වස්තු විශේෂනයකදී කපාගෙන බහින්න බෑ. නමුත් මේ කතා කරන්නේ එහෙම ඥාති විශේෂන වස්තු විශේෂන නැති හීනමාන අධිමාන කියන මානසික අසහන නැති සාමාන්‍ය හිතවිලි වල මේ සත්‍ය පුදුමාකාර බලයක් තියෙනවා. ඒක නිසා උඟක් වෙලාවට තදබල ඉන්ටර්වියු එකට ගිය වෙලාවකරි නැත්නම් විභාගයට ගිහිල්ලා ධර්ම ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙච්ච වෙලාවකරි අපේ හිත සම්පූර්ණ අවුල් වෙන්න පටන් අර ගන්නවා. මේ බේල් වෙයිද දන්නේ නැහැ, ප්‍රශ්න බැරි වෙයිද දන්නේ නැහැ කියලා. ආන්නේ වෙලාවේ කරන ලද භාවනාවක් ඇති කෙනෙක් නම් ඒ ප්‍රශ්න පත්‍රය පැත්තක තියලා පොඩ්ඩක් මේ ආනපාන වගේ දේවල් බැලුවොත් ප්‍රශ්න පත්‍රය ලේසියෙන් දෙලින් පටන් ගන්න කරතේ. එහෙම නැත්නම් ඒ කුලප්පුව නිසාම දන්නකම මතකේ හැකියාව නැති වෙලා උගක් වෙලාට පෙළේ. ඒ සසමගේ දැනුම මතුවෙන්න නම් අර කලින් කරලද භාවනාවක් තියෙන කෙනාට තීරණ මේ වෙලාවේදී හිත ටිකක් අවුල් වෙනවා. ඒ අවුල් වුණාට මේක කරන්න බලුව හරියක් තියෙනවා. මේ ප්‍රශ්න වල ලේසිತನක් තියෙනවා. එතනින් පටන් අරගන්න නම් ප්‍රශ්න පත්‍රය දිහා හොඳට ටිකක් කියලා බලන ඉන්න ඕනේ. කලබල වෙන්නේ නැති ඒ වගේම ආනාපාන සතිය තඳුල්ලා දීලා හිචිල්ලටත් එන්න ඇරලා පුළුවන් වෙලාවේ ආනාපාන සතිය කරනවා. අනික වෙලාවේ හිචිලි ඇස්සේ හුස්මත් දෙකක් බා ගන්න පුළුවන් නම් මාළු බානවා වගේ. එතකොට තේරෙන පටන් ගන්නවා මේ ශිල්පේ එහෙම නැත්නම් ඒ උපක්‍රමයේ මුගත්තන් වල වැඩ කරනවා.